මේ අයවැයට තුනෙන්දගේ ඡන්දේ මේක සම්මත වුණාම මේ ගැන උදං අනන බොහෝ උදේට මට කියන්න තියෙන මේ අයවැය තුනෙන්දකින් සම්මත වුණේ මේ අයවැය හොඳ නිසාම නෙමෙයි. මේ අයවැය ගොඩක් නරක දේවල් තියෙනවා. හැබැයි මේ සම්මුතිවාදී ආණ්ඩුවෙන් මේ රටේ ජනතාව අයවැයට එහා යන දේවල් බලාපොරොත්තු වෙනවා. අලුත් ව්‍යවස්ථාවක් හදා ගන්න ඕන කියලා බලාපොරොත්තු වෙනවා. අලුත් මැතිවරණ ක්‍රමයක් හදා ගන්න ඕන කියලා බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපනයේ, සෞඛ්‍යයේ, කෘෂිකර්මාන්තයේ ජාතික ප්‍රතිපත්තිය ඇති වේවි කියලා බලාපොරොත්තු වෙනවා. මම අද සතුටු වෙනවා මේ අයවැයට මම අත උස්සනකොට පක්ෂව ඒ අයවැයේ තියෙන අන්තර්ගත කාරණා වලට වඩා ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනතාව හැමදාම කෑ ගහලා ඉල්ලපු සදාකාලික සාමය ගැන එන්නා වූ සිංහල දෙමළ මුස්ලිම් සෑම දෙනාටම සමානත්ව සාව ගැන එන්නා වූ ව්‍යවස්ථා සංශෝධනයකට පාරක බන වැඩපිළිවෙලකට එතුමා යොමු වෙච්ච ආණ්ඩුවක මම අතිස්සුවා කියන කාරණාව සන්තෝෂ වෙනවා.